නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනුස්සලාභං ලන්දාන සන්ධම්මේ සුප්පවේදිතේ සෝ යෝකනං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කනන්ති. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි දොලිප් කළුආරච්චි මහත්මයාගේ දිල්හරි නොනගේ නිවසේහි අද දින සිදු කෙරෙන ධර්ම දේශනාවේ ධර්ම චාරිකාමේ වැඩසටහනයි මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්තුනි තමන්ගේ නිවසට ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම වීම නිවසට ලොකු ආශිර්වාදයක්, ලොකු බැබලීමක්. ඉතින් මේ පින්තුන් බොහෝම මහන්සි වෙලා ධනෙ උපයලා මේ වගේ ගෙවල් හදාගෙන සතුටෙන් ඉන්න ජීවිතයේදී ගන්න එක ප්‍රයෝජනයක් තමයි බුදුහාමුදුර වැඩම වීම, ධාතුන් වහන්සේලා වැඩම වීම, ස්වාමීන් වහන්සේලා වැඩම වීම, බණහන ලැබීම. ඉතින් මේවා තමයි ඇත්තටම අපි මේ උපයපු ධනෙන් ගන්න ප්‍රයෝජන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සමහර ශ්‍රාවකයන් වහන්සේලා මේ පින්තුන් අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා විසාකාව ඒ අයගේ ගෙවල්වල නිතරම ස්වාමීන් වහන්සේලාට ආසන සෝදානම් කරලා තියෙන කියලා සඳහන් කරලා තියෙනවා. හාමුදුරු කෙනෙක්ගේ කියලා නිතර බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒක ආශිර්වාදයක් කොට සලකනවා තමන්ගේ නිවසට. ඇත්තෙන් පින්තුනි බෞද්ධයන් විතරක් නෙවෙයි. අපි දන්නවා ලංකාවේ, ශ්‍රී ලංකාවේදී අපට මුණ ගැහිලා තියෙනවා සමහර මුස්ලිම් අය. හාමුදුරුව ගෙදරට වඩම්මවනවා. විතරක් නෙවෙයි ගෙදර වෙනම කාමරයක් හාමුදුරන්ට වෙන් කරලා තියෙනවා, ඉන්නව බහලා තියෙනවාද? එහෙම අය ඉන්නවා අබෞද්ධයන් අතරේ. ඒ නිසා ඒක සලකන්නේ තමන්ගේ නිවසට ලොකු ආශිර්වාදයක් විදියට. ඉතින් අපි මේ වැඩසටහන මුලින්දම දැක්ක ඔබ ලොකු උනන්දුවක් තිබුණා මේ වැඩසටහන තමන්ගේ නිවසේ පවත්වා ගන්න. ඉතින් ඒ තමන්ගේ ශ්‍රද්ධාව තමන්ට ඇති වුණේ විශේෂයෙන්ම තමන්ගේ දෙමව්පියන්ගෙන් නේද? දෙමව්පියන්ගෙන් ඒ ආවාසය ලැබුණොත් තමයි අපේ ජීවිතයට ඒ ආදර්ශය ලැබෙන්නේ. ඉතින් අපේ දෙමව්පියන්ට කෘතඥ වෙන්න ඕන. ඒ වගේම අපේ දුලිප් මහත්මයාටත් දිලහරණෝන්ටත් ආශිර්වාද කරනවා, ඒ දරුවන්ටත් පැමිණ සිටින හැම දෙනාටම. ඉතින් මේ වගේ වැඩසටහනක් සූදානම් කරලා තමන් ඊටාම හිතවත් ආශ්‍රය කරන නැත්තන්ටත් මේ අවස්ථාව ලබා දීම ගැන. පින්තුනි අපි කෙනෙකුට ආහාරයකින් උදව් කළොතින් ඒ ආහාරය කෙනෙකුට ප්‍රයෝජනවත් වන්නේ දවසයි දෙකයි කෑමක් කෑවොතින්. ඒ වගේම අපි කෙනෙකුට ඇඳුමක් දුන්නොතින් ඒ ඇඳුමේ ප්‍රයෝජනෙ තියෙන්නේ අවුරුද්දයි දෙකයි. අපි කෙනෙකුට රැකියාවක් හොයලා දුන්නොතින් ඒ රැකියාව කරන්නේ විස්රාම යනකම් විතරයි. අපි කෙනෙකුට ගෙයක් හදලා දුන්නොතින් ඒ ගෙදර ප්‍රයෝජනෙ තියෙන්නේ ජීවත් වෙලිනකම් විතරයි. හැමදාම ගෙදර තමන්ටම කියලා නෑනේ, සදාකල්හිම තමන්ට ලැබෙන්නේ. දැන් මේ ගෙදර බලන්න, මේ ගෙදර ඔබ ඉන්නවා, කවදා හරි මේ ගෙදර තමන්ට අත්හැරලා යන සිද්ධ වෙනවා. අපි කැමති වුණත් නුණත් ඒක තමයි යථාර්ථය. එතකොට අපි කෙනෙකුට ගෙයක් හදලා දුන්නත් ගේ වුණත් උපරිම ප්‍රයෝජනේ තියෙන ජීවිත කාලයක් විතරයි. නමුත් අපි කෙනෙකුට ධර්මයෙන් උදව් කළොතින් කෙනෙකුට පින්කම් කරන අවස්ථාව සලසලා දීලා කෙනෙක්ගේ හිත දියුණු වෙන උදව් කළොතින් ඒකේ ප්‍රයෝජනේ කොච්චර කාලයකටද? ඇතැම් විට ආත්ම භව සිය ගානකට ඒ දිනු කරපු හිත නිසා ඒක නා සුභතිගාමි වෙනවා, හොඳ තැන්වල ඉපදෙනවා. අන්න ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දානයන් අතුරින් ධර්ම දානය උතුම් කියලා. The gift of dham excels all other gifts. මේ මොහොතේ ඔබ මේ ධර්ම දානයක් අනිත්‍යර දෙන්නේ ඇතැම් විට ඔබ කරන මේ උදව්ව නිසාම ඇතැම් විට කෙනෙක් ඒ හිත දිනුච්ච ප්‍රමාණය අනුව ආත්මභාව 10ක් 15ක් 20ක් සුගතිගාමී වෙන්නත් පුළුවන් මේකේ. ඒ විතරක් නෙවෙයි අපි මෙවැනි පින්කම් කරනකොට අපේ මියගිය ඥාතීන් සුගතිගාමි වෙන්නවනම් යම් තැන්වල ඉන්නවනම් පින් බලාපොරොත්තු වෙන් ඒයත් මේ පින් අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිත සුවපත් කරගන්නවා. තමන්ගේ මේ ආත්ම භාවයේ ඥාතීන් විතරක් නෙවෙයි ධර්මයේ ඊටාම පැහැදිලිව සඳහන් කරනවා. අපි පින්කම් කරනකොට සිල්වත් ජීවිත ගත කරනකොට අපේ ගියාත්ම භාවවල අම්මල තාත්තලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැන්වල ඉන්නයි පින් අනුමෝදන් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලෙක තරා හොඳට බණ කියන්න පුළුවන් හාමුදුරු කෙනෙක් හිටියා. මේ හාමුදුරු ඒ තැන් වලට බණ කියන්න වඩිනකොට එක්තරා දෙවඟනක් යනවා. අනිත් දෙවඟනම් පිරිවරාගෙන අද මගේ පොඩි හාමුදුරු බණ කියන අපි බණහන්න යන් කියලා. එතකොට මේ දෙවඟනගේ පුතා මේ හාමුදුරුව. ඔබ හිතනද මේ ආත්මේ පුතා කියලා? නෑ, මේ ආත්මේ මේ හාමුදුරන්ගේ අම්මා තාම ඉන්නවා. මේට ආත්මව ගානකට කලින් අම්ම කෙනෙක් නේ. දැන් දෙවඟනක් වෙලා මේ තමන්ගේ පුතා කියලා තාම හිතාගෙන ඉන්නේ. ඒ පුතා බණ කියන තැනට මෙයා යනවා. ඒ වගේම දිනක් සැරියොත් හාමුදුරුව පින්නපහතේ වඩිනකොට එක්තරා විලක් ළඟින් ඒ විල ළඟ එක්තරා දුර්වර්ණ වෙච්ච ශරීරයක් සහිත කාන්තාවක් සැරියොත් හාමුදුරන කතා කරනවා පුතේ පුතේ කියලා. සැරියොත් හාමුදුරුව බැලුවා මේ කවුද කියලා. මිනිස්සෙක් වගේ මුලින් දැක්කේ, නමුත් මෙයා ප්‍රේතියක්. බලනකොට මෙයා විලක් ළඟ ඉපදිලා ඉන්නවා. නමුත් වතුර බොන්න බෑ මෙයාට. වතුර ගත්තු ගමන් වතුර අතුර දහන් වෙනවා. ඊට පස්සේ සැරියොත් හාමුදුරුව මෙයාට ඉතාම කරුණාවෙන් පාත්‍රයෙන් වතුර අරගෙන කටට වත් කරලා පෙව්වා. ඒ විතරක් නෙවෙයි, දානයක් දීලා අනාථමිනික සිරිතුමාත් එක්ක දානයක් දීලා ආවාසික සංඝයාට පූජා කළා. ඒ පින් මේ අම්මට අනුමෝදන් කළා. එතකොට මේ අම්ම කවුද? මේ ආත්මේ අම්මද? නෑ, මේට බුද්ධාන්තර කල්ප ගානකට කලින් අම්ම කෙනෙක්. සැරියොත් හාමුදුරුවන්ගේ අම්ම කෙනෙක්. ඒ අම්මත් මේ පුතාගෙන් පින් අනුමෝදන් වුණා. ඒ වගේම දිනක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට එක්තරා බ්‍රාහ්මණයෙක් කියනවා බුදුහාමුදුරුව දැකලා තමන්ගේ ළඟම ඥාතියෙක් දැක්කා වගේ, ආ පුතේ කොහොමද හුඟක් කාලෙකින් දැක්කේ? යයන් ගෙදරයන් අම්මත් බලාගෙන ඉන්නවා, නංගිලත් අනේ ගෙදර බලාගෙන ඉන්නවා, අපි යන් කියලා ගෙදර එක්කන් ගියා. දැන් ආනන්ද හාමුදුරුවත් මේත් එක්කම යනවා බලන්න මේ මොකද වෙන්නේ කියලා. ගිහිල්ලා ඊට පස්සේ ඒ තමන්ගේ නෝනට කියනවා මේ අපේ පුතා ඇවිල්ලා පුතාට දානෙ දෙන්න එහෙම කියලා. ඉතින් බුදුහාමුදුරුවත් නිස්සබ්දව ඔක්කොම ටික පිළි අරගෙන එයාට බණ කියලා ගියා. එතකොට ආනන්ද හාමුදුරුවහන බුදුහාමුදුරනේ මේ මොකද මේ පුතා කියලා කතා කළේ කියලා. බුදුහාමුදුරුව කියනවා ආනන්ද, මීට කලකට බොහෝ කලකට පෙර එක දිගට ආත්ම භාව 500ක්ම මේ දෙන්න බුදුහාමුදුරන්ගේ අම්ම වෙලා හිටියා කියලා. අම්ම තාත්තා වෙලා හිටියා කියලා. ඉතින් අර ඒ පුරුද්ද තමයි මේ විදිහට කතා කරන්න හේතුනේ කියලා. ඒතර පින්නතුනේ මෙන්න මේ වගේ සම්බන්ධයක් ලෝකේ අනිත් සත්‍යයන්ගේ කපේ තියෙනවා. අපි මේ සසරෙන ගමනේදී අපට මව් දෙමව්පියන් වෙච්ච නොවෙච්ච දරුවන් නොවෙච්ච කිසියම් කෙනෙක් නැහැ කියලා කියන්නේ. ඒ තරම් දිග ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒන ගමනේදී අපි අනිත්‍යය කරන ලොකුම උදව්ව තමයි ධර්මයෙන් කරන උදව්ව. ඉතින් ඒ නිසා ඔබ හුඟක් සතුටටපත් වෙන්න අද මේ නිවසේ කරන පින්කම ගැන. අද අප සාකච්ඡා කරන්නේ පින්තුනි ධර්මයේ හේන අක්ඛන කියන සූත්‍රය. අක්ඛන කියලා කියන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. unfortunate කියන එක. inappropriate moment කියන එක. මේ කියන්නේ විරුද්ධ පදයේ තමයි ෂණ සම්පත්තිය කියන එක. very rare auspicious moment කියන එක. ඒතර අක්කන කියලා කියන්නේ මෙතන ධර්මයේ හැසිරෙන්න බැරි අවස්ථා 8ක් ගැන මේ සූත්‍රය විස්තර කරන්නේ. පින්නොතින අපි මේ ජීවිත ලබාගෙන තියෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නිකම්ම ලබාගත්තු ජීවිතයක් කියලා. නමුත් පින්නොතින මේ ගත කරන පහසුකම් ටික පිටුපස්සේ අපි සසර කළා වූ මහා පින කානිසංශයක් මේ තියෙන්නේ. මේක අපට හඳුනවා දෙන්නේ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ මුණ ගැහුණාම. නැත්තම් අපට හිතෙන්නේ මේ ටික නිකන් ලැබිච්ච දෙයක් කියලා. පින්නතුනි අද අපි මේ පහසුකම් ටික ලබන කොච්චරනම් පින් කළද? මනුස්ස ලෝකේ පින්නතුනි ජනගහණය කොච්චර දින්නේ? මනුස්ස ලෝකේ ජනගහණය බිලියන 7යි. කෝටි 700 ලෝක ජනගහනේ මිනිස්සු ඉන්නේ. නමුත් සත්තු එකම කුහුඹි ගත්තත් පින්නතුණ ඊට වඩා කුහුඹි ඉන්නවා. මේ ආත්ම භාවලින් අපට පේන මේ ඇනිමල් රෙනම් එක විතරයි. එක තිරිසන් ලෝකෙ විතරයි අපට මේ පේන්නේ. ඒ වගේ තව 29ක් තියෙනවා. අපට පේන්නේ මානස ලෝකයයි මේ සත්තුන් විතරයි. තව ඒ වගේ ආත්ම භාව 29ක් මේ ලෝකෙ තියෙනවා අපට නොපෙනෙන. එතකොට මේ එකම තිරිසන් ලෝකේ ගත්තත් පිනොතිනි කොච්චර සත්තු ඉන්නවද? කූඹි, සර්පයෝ, මාළු, කුරුල්ලෝ විවිධ සත්තු මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ අතුරින් මිනිසයන් කියන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ මිනිසයන් අතරනොත් පිනොතිනි මේ වගේ පහසු වටාපිටාවක පහසුකම් ටික ලැබිලා සුවසේ ජීවත් වෙනා ඉන්නේ ඊටත් වඩා කුඩා ප්‍රදේශ, කුඩා ප්‍රමාණයක්. ඉතින් මේ ඔක්කොම ටික අපි ලැබුණේ පිනොතිනි සසර හුඟා පින් කළා. පින් කළා විතරක් නෙවෙයි හුඟක් ප්‍රාර්ථනා කළා අපි. මේ පහසුකම් ටික ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා තියෙනවා. එතකොට මේ ප්‍රාර්ථනා කලේ මොකටද අපි? අපි ප්‍රාර්ථනා කලේ පින්නතුනි නිකන් නෙවෙයි. හිතන්නේ අපි ප්‍රාර්ථනා කරේ දරුවෝ ටිකක් ලබලා දරුවන්ට හොඳට උගන්වලා විශ්වවිද්‍යාලය යවන්නයි කියලා ප්‍රාර්ථනා කලින්. ඇත්තෙන්ම ඒක නෙවෙයි අපි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. දරුවෝ ප්‍රාර්ථනා කරන්නේ නැති. නමුත් ඊට වඩා ලොකු ප්‍රාර්ථනාවක් අපි කළා තියෙනවා. මොකද ඒ ප්‍රාර්ථනේ? ඔව්, අපි ප්‍රාර්ථනා කළා තියෙන අනේ ධර්මයේ අහන්න පුළුවන් වටාපිටාවක් ලැබෙන්න. සංඝයා වහන්සේලා මුණ ගැහෙන ප්‍රදේශයක, හොඳ සුදුසු ප්‍රදේශයක අපට ජීවත් වෙන ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කළා තියෙනවා. ඒ නිසා තමයි පින්නොතින අපි මේ පහසුකම් ටික අද ලැබුවේ. ඒ වගේම ධර්මයේ අහන්න ලැබෙනවා කියන්නේ ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ධර්මයේ ඇහුවටින් තමයි පින්නතුනි හරියටම අපේ සැප විඳින ක්‍රමය තේරුම් ගන්න. දැන් අපි සැප විඳිනවා කියලා හිතුවට අපි ඇත්තටම සැප විඳින ක්‍රමේවත් දුක් විඳින ක්‍රමේවත් අපි දැන් දන්නේ නැහැ. එක සරල උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ කෑම කනකොට බලන්න, කෑම පිඟානක් ළඟ තියාගෙන කෑම අනුභව කරනවා කියලා. දැන් අපි කිව්වොත් බතුයි ව්‍යංජනයි ටික එකට දාගෙන අපි අනුභව කරනවා කෑම කනවා. කෑම කනකොට කටේදී කෑම ටික රසයිනේ. කෑම ටික රසයිනේ. ඒ රස දැනෙනකොට අපිට මොකද හිතෙන්නේ? මේ කොහේ තියෙන කෑම ටික කියලාද හිතෙන්නේ අපිට? ඒ මේ මොහොතේ දිවට රස දැනෙනකොට Tamanට හිතෙන්නේ දැන් කොයි කෑම කියලාද මේ රස එන්නේ? Tamanට හිතෙන්නේ මේ පිඟානේ කෑම කියලා නේද? දැන් තමන් බත් ව්‍යංජන ටික අරගෙන කටට කියලා මිශ්‍ර වෙලා හපනකොට රස එනවනේ. රස එනකොට තමන්ට දැනෙන්නේ දැන් මේ රස දැනෙන්නේ මේ පිඟානේ කෑම ටිකේ කියලානේ. ඇත්තටම මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ පිඟානේ කෑමද? දැන් මේ මොහොතේ රස දැනෙන්නේ කොයි කෑම ටිකද? තමන්ගේ කටේ තියෙන කෙලත් එක්ක මිශ්‍ර වෙලා ඒ ඇඹරිච්ච ආහාර ටිකේ රසය තමයි දැන් දැනෙන්නේ. ඔබ කවදාවත් හිතලා තියනවද ඒක? ඔබ කවදාවත් ඇත්තටම හිතලා නැහැ. ඔබ නිතරම හිතන්නේ මේ කෑම දැන් රස දැනෙන්නේ මේ පිඟානේ ලස්සනට තියෙන කොළ පාටට, නිල් පාටට, රතු පාටට තියෙන මේ කෑම ටිකේ කියලා තමයි ඔබට හිතෙන්නේ. ඇත්තටම මේ මොහොතේ අපට රස දැනෙන්නේ මේ ඇඹරිලා කෙලත් එක්ක මිශ්‍ර වෙලා මේ කටේ තියෙන කෑම ටික තමයි මේ මොහොතේ රස දැනෙන්නේ. එතකොට ඒ රස දැනෙන කෑම ටික මේ පිඟානේ තියෙන ඒ වගේ ලස්සනද? ඒ ටික ආයි අතට අරගෙන පිඟානේ පැත්තෙන් ඉතිමුනත් කොහමද? ආයි ඔබ කටට ගන්නවද ඒක? කටට ගන්නවනේ. ඇතැමිට පිඟානේ අනිත් ටිකවත් කෑමට ගන්න නැන්නේ. තමන්ගේ කටට ගිහිපු කෑම ටික ගැන වුණත් තමන්ට ලොකු පිළිකුලක් එවලා ඇති වෙන්නේ. එතකොට බලන්න පින්නතුනි මේ එක කාරණයක් විතර අපි මේ කිව්වේ. අපි හිතනවා අපි හුඟක් උගත් කියලා, අපි ලෝකෙ ගැන හුඟක් දන්නවා කියලා අපි හිතන් ඉන්නේනේ. අපට මේ විශ්වවිද්‍යාලෙම උපාධි තියෙනවා, අපි මේ කොලෙජ් එකට ගියා, එහෙම කියලා අපි හුඟක් දන්නවා කියලා හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි මේ ඉතාම සරල උදාහරණයක් විතරයි මේ කිව්වේ. මේ අත්දැකීමම තමයි පින්නතුනි. ඒ දිවට දැනෙන රසය වගේම තමයි ඔබට මේ මලක් දැන් මේ මොහොතේ පේනවනම්, මේ පේන මලත්, මේ පහන පේනවනම් ඒ පේන පහනත්, ඒකේ ලස්සන ඔබට දැකෙන දැනෙනකොට ඔබ බොහෝ විට හිතන්නේ දැන් මේ පේන මලේ ඔබට ලස්සන දැනෙන්නේ කියලා. ඇත්තටම ඒකේ ලස්සන දැනෙන මොහොත වෙන විට අවස්ථා ගානක් පසුකල්ල මනසේ ගැඹුරට ගිහිපු අවස්ථාවකදී තමයි ඒක ලස්සන විදිහට Tamanට පේන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ ලස්සන කියන එක බාහිර තියෙන දෙයක්ම නෙවෙයි. බාහිර සතර මහා භූත රූපවල එකතු වීමක් තියෙනවා. හැබැයි ඒකේ ලස්සන පිළිබඳව ඔබට සතුටක් දැනෙනවා නම් දැනෙන්නේ ඒ මලේ තියෙන සතුට නෙවෙයි. ඔබට දැනෙන්නේ ඒ මොහොතේ ඔබේ මානසික මට්ටම අනුව ඔබට ලැබෙන සතුට. දැන් අපි කිමු දැන් මේ රෝස මල් ටික දකිනකොට ඔබට සතුටක් නෙන්නේ නේ. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවනම් මෙවැනි රෝස මලක් නැහැ දාගෙන තමන්ගේ ළමයේ මිය ගිහපු කෙනෙක් ඉන්නවනම් අපි කිව්ව මේ පාටම මලක් කුඩා කාලේ ළමෙක් නැහැ දාගෙන ඒක හිරවිල මැරෙනවා. ඒ මැරිච්ච අම්මත් දැන් මෙතන ඉන්නවා. ඒ අම්මට මේ රෝස මල දැකලා ඔබට ලැබෙන සතුට ලැබෙනවද? මේ මල දැක ගමාර සිද්ධියත් එකම ලොකු දුකක් ඒ අම්මට එන්නේ. දෝරියන් ගෙඩියක් ගන්න. දෝරියන් වලට සමහරක් කැමති නේ නේ. හරි සුවඳයි නේ නේ. රසක් තියෙනවා නේ නේ. සමහරක් කැමති නේ. සමහරකට සුවඳ එනකොටම වමන යන කැලක් හයිද. එකම දෝරියන් ගෙඩිය තුල බලන්න දෙන්නෙකුට මානසික තත්ත්වයන් දෙකක්. එතකොට ඒ සතුට ආවේ බාහිරින්ද? බාහිර දෙයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. බාහිර දෙයක් තියෙනවා. නමුත් ඒකින් සතුට හෝ පිළිකුල හෝ දුක එන්නේ බාහිර දේ නිසාම නෙවෙයි. ඒ తත්වයේ ඇති වෙන්නේ අපේ මනසේ ස්වභාවය අනුව. මෙන්න මේක තමයි මෙන්න මේ අවබෝධය තමයි අපට බුදුදහමෙන් ලබා දෙන්නේ. පින්නතුනි බුදුදහම ඉගෙන ගන්නවායි කියලා කියන්නේ බුදුදහම ඉගෙන ගන්න තරමට අපේ ජීවිතය ගැන තේරුම් ගන්න වෙනවා. බුදුදහම ඉගෙනගත්තු ප්‍රමාණයට අපේ පින්නතුනි ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමය අපි තේරුම් ගන්නවා විතරක් නෙවෙයි ජීවිතයේ දුක ලැබෙන ක්‍රමයත් අපි ඉගෙන ගන්නවා. මේ සූත්‍රයෙන් කියන්නේ මෙන්න මේ සදහම් පණිවිඩය අපට අහන්නට නොලැබෙන මේ සද්ධර්මයෙන් අපට ප්‍රයෝජන ගන්න බැරි අවස්ථා 8ක් ගැන කියන්නේ. In this discourse, Akkana Sutta, which comes in Anguttara Nikaya, Buddha has explained the 8 moments where we can't apply Dhamma. We can't listen in the Buddha's message. E palaveni avasthawa tamai nirayahi ipadila inna avasthawa. Satara payin dugatima tanata kiyana niray kiyana. එක කාලයක ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ධර්මය අහලා මනස දියුණු කරගන්නවා සැපදටපත් වෙනවා. මෙහෙම ධර්මයේ දේශනා කරන දැන් කියන අදත් ලෝකයේ ධර්මයේ තියෙනවා. මේ ධර්මයේ ප්‍රකාශ වෙන අවස්ථාවේදී පින්නතුනි නිරයේ ඉන්න සත්‍යයන් ඉන්නවා. While we are listening to Buddha's message, there are some beings in the hell. They can't listen to Buddha's message. They are suffering a lot because of their negative karmic results. They can't listen to Buddha's message and also they can't practice this message and they can't attain enlightenment because of their negative results that they have done in their previous lives. We have overcome this inappropriate moment in this moment. එතකොට පළවෙනි අවස්ථාව තමයි නිරයේ ඉපදෙලිනවන සත්‍යේ. ඒ නිරයේ ඉපදෙලින සත්‍යයන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියන්නේ ධර්මයේ ප්‍රැක්ටිස් කරලා ප්‍රඥාව දිනු කරගන්න බෑ. නිරයේ එවැනි අවස්ථාවක්. ඒ වගේම කියනවා ප්‍රේත ලෝකය. ලෝකේ සමහර සත්‍යයන් ප්‍රේත ලෝකේ ජීවත් වෙන අපි ඉංග්‍රීසි වලින් කියන මේක hungry ghost realm කියලා. ප්‍රේත ලෝකේ ඉපදිලා ඉන සත්‍යයන් මේ මොහොතෙත් ඉන්නවා. ඒ සත්‍යයන්ටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒක සලකන්නේ අක්ෂණයක් විදියට inappropriate moment එකක් විදියට. ඒතන අපි ඒ අවස්ථාවක් දැන් ඉක්මවලින් ඒ වගේම සමහර සත්‍යයන් ඉන්නව ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා සංඝයා වහන්සේලා ඉන්නවා සමහර ඒ ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා ඒ මොහොතේ සමහර සත්‍යයන් තිරිසන් ලෝකයේ ඉපදෙලා ඉන්නවා. When we listening to Buddha's message, there are some beings who are born in the animal realm. They can't listen to this message and they can practice and they can't achieve enlightenment because of their negative karmic energy that they have done in their previous lives. We are so fortunate we have overcome this inappropriate moment in this moment. තිරිසන් ලෝකේ ඉන සත්තු ගැන කියනකොට සමහර අය හිතනවා තිරිසන් ලෝකේ සතුන්ව පින්කම් කරගන්න පුළුවන් නේද කියලා. පුළුවන් සත්තු ඉන්නවා පින්නතුනි. මේ පින්නතුණුන් දැකලා ඇති සමහර පන්සල්වල ඉන ඇති කරන සත්තු ගැන හැම YouTube එකේම දැකලා ඇති. පන්සලේ හාමුදුර බුදුන් වදිනකොට ඇතැමිට සත්තුත් බුදුන් වදින සත්තු ඉන්නවා. දැන් දළදා මාලිකාවේ අතා එහෙම කරඬු වරන් යන බොහොම ශ්‍රද්ධාවෙන්. එහෙම සත්තු ඉන්නවා මේ ලෝකේ නැත්තේ නෑ. හැබැයි ඒ සත්තුන්ට මනස දිනු කරගන්න බෑ. ප්‍රඥාව දිනු කරගන්න බෑ. නමුත් සමහර පොඩි පොඩි කර්ම කරන්නත් පුළුවන් අවස්ථා තියෙන සත්තු ඉනෝ පින්වත් අය. නමුත් සාමාන්‍යයෙන් මේ තිරිසන් ලෝකය කියලා කියන්නේ පින්තුනි. නිරය කියලා කියන්නේ සම්පූර්ණම ජීවිත කාලයම දුක් විඳින සත්‍යය. හැබැයි නිරේන සත්තුන්ගේ ලක්ෂණයක් තියෙනවා. ඒයට පේනවා තමන් මොන කර්මය කළද ඒ භවයේ ඉපදිලා ඉන්නේ කියලා. යැයි ඒක ලොකු වාසිය. പ്രേත ලෝකේ තියෙනවා പ്രേත ලෝකේ ලක්ෂණය තමයි ආහාර පාන හුඟා කඩුයි. ඇතැමිට ජීවිත කාලයම බඩගින්නෙන් ඉන්නේ. ඒ කරපු අකුසල් නිසා ඇතැමිට මහා විලක් ළඟ ඉපදෙලා ඉන්නවා. ලස්සන වතුර තියෙන පිරිසිදු වතුර තියෙන විලක් ළඟ ඉපදෙලා ඉන්නවා. අනෙක් මිනිස්සු ගිහිලා කලවලට වතුර අරන් ඇවිල්ලා බොනවා. මේ සතුන්ට පේන්නේ කොහොමද? අනිත් මිනිස්සු වතුර අරන් යද්දි මේ සත්තුන්ට ඒ වතුර පේන්නේ ලේ වගේ සැරව වගේ. ඒ වතුර බොන්න බෑ කර්මය නිසා. ඒ වගේම තිරිසන් ලෝකයේ මොකද්ද වැඩිපුරම තියෙන්නේ? තිරිසන් ලෝකයේ වැඩිපුරම බිය තියෙන බය fear එක. Beings who are in the animal realm live with fear. දැන් අපි ඇමරිකේන කුරුල්ලෙක් වගේ ඉන්නේ නැත්තම් හොඳයි කියලා නේ. හරිම සැහැල්ලුයි කියලා නේ. අපි හිතන් ඉන්නේ කුරුල්ල සතුටෙන් ඉන්නේ කියලා නේ. පින්නතුනි හරි බයෙන් ඒ සතු ඉන්නේ. කොයි මොහොතේ තව ලොකු සතෙක් ඇවිල්ලා ග්‍රහණය කරාද කියලා නිතරම බයෙන් ඉන්නේ. මුවෙක් බලන්න. මුවා දැක්කම අපට හෙනවා හරි අහිංසකයි, හරි ලස්සනයි මුවා කියලා නේ. හාවෙක් දැක්කම අපට හිතෙනවා අනේ හරිම ලස්සනයි, අපටත් මේ හාවෙක් වගේ ඉන්නේ නැත්තම් හොඳයි කියලා නේ. පින්නතුනි හරි බයෙන් ඒ සතු ඉන්නේ. හැම සත්වයක්ම නිතරම ඊට ඉහළ සත්‍යයෙන් අනතුරක් එයි කියලා බයෙන් ඉන්නේ. දැන් ඔබ දැකලා ඇති ගෙවල් ළඟ කුරුළු කූඩු තියෙනවනේ. පොඩි කුරුල්ලෝ ඉන්නවා. ඒ කුරුල්ලෝ කූඩු හදන්නේ ගෙදරට ඊටාම ළඟ. ගහේ උසාතු තිබුණත් හදන්නේ කොහේද? පොඩි කුරුල්ලෝ පල්ලෙහාම කාමරේට ළඟ හදන්නේ කූඩුව. ඇයි ඒ? ඔබ දන්නවද? ඒ සත්තු බයයි තව සතෙක් ඇවිල්ලා මේ බිත්තර අරන් යයි කියලා. හැබැයි ඒ සතා දන්නව මිනිස්සුන් මේකට හානියක් කරන්නේ නැහැ කියලා. යාන දන්නව මිනිස්සු ළඟ හිටියොත් යාට ආරක්ෂාව ලැබෙනවා කියලා. ඒ නිසා තමයි අපට ළඟින්ම මේ සතා ඉන්නේ. එතකොට අපිත් කරදර කරන්න හොඳ නැහැ යාටෙන්. එතකොට විශ්වාසය කැඩෙනොයි. අන්න ඒක තමයි පින්තුනි සත්තු නිතරම බියෙන් ඉන්නේ මේ අපට පේන සත්. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා බොහෝ කාලයක් ආයුෂ තියෙන සමහර භවයන් ඉපදෙලා ඉන්නවා. එකක් තමයි අසඤ්ඤ සත්‍යය කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අසඤ්ඤ සත්‍යය කියලා කියන්නේ ශරීරයක් තියෙනවා මනසක් නැහැ. දැන් කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන් මෙහෙම ලෝක තියෙනවද කියලා නේ. ශරීරයක් තියෙනවා කල්ප ගානක් භෞතික ශරීරය තියෙනවා නමුත් මනසක් නැහැ. දැන් ඔබට මේ මොහොතේ හිතන්නවත් බෑ මෙහෙම ලෝකයක් තියෙනවද කියලා. දැන් බලන්න වතුර එකක් අරගෙන වතුර වීදුරුවක් ගත්තාම ඒ ලික්විඩ් එකක් තියෙනකොට තමයි ලික්විඩ් එකක් විදිහට තියෙනකොට තමයි කෝපයක් ඕනේ. හැබැයි ඒ වතුර ටිකම අයිස් කරෝතින් කොහොමද? කෝපයක් ඕනේද? ඒ වතුර ටිකට කෝපයක් ඕනේ අයිස් කැටියෙන් අතඩ ගන්න පුළුවන්. මේ සුළු තියන්න පුළුවන් අයිස් කැටි. ඒ වතුර ටික මරත් කරුවොතින් කොහොමද? සෙල්සියස් අංශක 100ට වඩා. වතුර ටික වාෂ්ප වෙනවනේ. එතකොට භාජනයක් ඕනෙත් නැහැ, වතුර ටික පේන්නේවත් නැහැ. වාෂ්ප වෙලා යනවා. බලන්න එකම වතුර ටිකේ අවස්ථා කීපයක් ගිය හැටි. අන්නේ වගේම තමයි අපේ මනස. දැන් ඉන්න මේ මානසික තත්ත්වයේදී අපට භෞතික රළු ශරීරයක් ඕන. හැබැයි සමහර තත්ත්වයන් වලදී මේ මනසට ශරීරයක් අවශ්‍ය නැහැ. එහෙම නැති භවයන් මේ විශ්වයේ තියෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි භවයන් ඉපදිලෙන සත්‍යයන් ඇතැම් විට පින්කල ඉපදිලා තියෙන්නේ. ධාන වඩල හිත දිනු කළ ඉපදිලා තියෙන්නේ. දැන් අසඤ්ඤ සත්‍ය කියන බ්‍රහ්ම ලෝකයේ සත්‍යයන් ඉපදිලින්නේ බොහෝ කාලයක් කුසල වඩලා. ධාන වඩලා. ඒ වගේම අරෝපාවචර රූපයක් නැති සිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. මේ බ්‍රහ්ම ලෝකවල සත්‍යයන් ඉපදිලා ඉන්නේ තුඟා පින්කල. හැබැයි බුදුහාඳුරු සලකන්නේ ඒක අභාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. ඒක ඉනැප්‍රොප්‍රියේට් මොමන්ට් එකක්. ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න බැරි තැනක් එතන. ඔබ දන්නවා සිද්ධාර්ථ කුමාරී ඉපදුනාට පස්සේ සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා කවුද ගුරුවරයා? අසිත කාලදේවලාව කියලා මේ සිද්ධාර්ථ කුමාරය බලන්න. ඇවිල්ලා මේ කුඩා කුමාරය දැකලා මොකද කළේ? මුලදී සතුටු වුණා, පස්සේ ඇඬුවා. ඇයි ඇඬුවේ? මේ අසිත කාලදේවල ධ්‍යාන ලබාගෙන තිබුණේ හිත දියුණු කළා, මනස දියුණු කළා, භාවනා කරලා අරූපාවචර ලෝකයට යන්න හිත දියුණු කරන් හිටිය කෙනෙක්. අතිශය දීර්ඝ කාලයකට, කල්ප දහස් ගානකට ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකයට යන හිත දියුණු කරගෙන හිටියේ මේ කෙනා මේ කුඩා කුමාරය දැකලා ඇඬුවා. ඇඬුවේ ඇයි? යා දැක්කා මේ කුඩා කුමාරයා බුදු වෙනකොට මේ බුදු වෙලා මෙයා බණ කියනවා. ඒ බණ අහන්න තමන්ට අවස්ථාවක් නොලැබෙන තැනකයි තමන් ඉපදෙන්නේ කියලා. එයා ඇතැමිට දිවි ලෝකේ ගියා නම් ඒත් එයා අඬන්නේ නැහැ. දිවි ලෝකයටත් වඩා ඉහළ තැනකට යන වෙලාවෙදිත් මෙයා ඇඬුවා. ඒ ඇඬුවේ ඇයි? මෙයාට ඒ දහම අහන්නට බැරි තැනකයි, ප්‍රැක්ටිස් කරන්න බැරි තැනකයි ඉපදෙන්නේ කියලා. අන්න එවැනි භවයන් මේ විශ්වයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ අවස්ථාවත් අභාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. There are some beings in this universe who live for a long time. Sometimes they have no physical body. Sometimes they have no mind, only physical body. They can't listen to Buddha's message and also they can achieve enlightenment. Therefore, Buddha has explained being in that realm is an inappropriate moment because they can practice this Dhamma. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණා හැටියට දේශනා කරනවා. සමහර සත්‍යයන් මනුස්ස ලෝකෙම ඉපදෙනවා. හැබැයි ඉපදුනාට ඈත දුර බැහැර ප්‍රදේශවල ඉපදෙන්නේ. ඒ ඇයට ධර්මයක් අහන්න නොලැබෙන තැන්වල තමයි ඉපදෙන්නේ. දැන් ඇමරිකාව ගත්තත් සමහර ප්‍රදේශ තියෙනවා බුද්දිසම් ගැන දන්නේවත් නැති අය ඉන්නවා. ඇතැමිට ඒ අය කෝලා එක ගැන දන්නවා, පෙප්සි කෝලා ගැන දන්නවා, කොකා කෝලා ගැන දන්නවා. නමුත් බුද්දිසම් ගැන දන්නේ නැහැ, බුදුහාඳුරු ගැන දන්නේ නැහැ සමහර අය. එහෙම අය මෙච්චර දිනු රටෙත් ඉන්නවා. එයාට මේ දහම අහන්නට අවස්ථාවක් ලැබිලා නැහැ. එතකොට අන්න ඒ වගේ දහම නැති ඈත ප්‍රදේශවල යම් කෙනෙක් ඉන්නවා නම් ඒකත් බුදුදහමේ සලකන්නේ unfortunate moment එකක් විදියට. අභාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. එතකොට පින්නතුනි යම් කිසි කෙනෙක් මෙන්න මේ තත්ත්වයන් ලබනවා කියන එක ලොකු යාගේ පිනක් කියලායි සඳහන් වන්නේ. ඊළඟට සඳහන් වෙනවා සමහර අය ඈත ප්‍රදේශවලත් නෙවෙයි ඉපදෙන්නේ. ඇතැම් විට බණදා මහානට පුළුවන් තැන්වලම ඉපදෙන්නේ. ඇතැම් විට පන්සල් ළඟම ඉන්නවා සමහර අය. මෙහි පන්සලේ බාන වැඩසටහනක් යනවා. ඇතැම් විට අල්ලපු ගෙදර කෙනා ඉන්නවා, එයා පාටියක් දානවා. එයාට මේක වටිනාකමක් තේරෙන්නේ නැහැ, සසර පුරුද්දක් නැහැ එයාට. අපි මෙහි භාවනා කළ සතුටු වෙනවා. එයා හුඟක් සල්ලි විඳන් කළ කෑම හුඟක් කාලෙ ඉලි වෙනකන් නිදි මරලා තමයි සතුටු වෙන්නේ. අපි ඊට වඩා අඩු මහන්සියකින්, අඩු වියදමකින් අපි මානසික සතුට අපි විඳිනවා මේ පැත්තේ. එතකොට මෙන්න මේක සලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. සමහර අයගේ මිත්‍යා දෘෂ්ටික බව නිසා they have no right vision that this is correct, this is wrong. They have no right understanding even though they are living close to the temples. අන්න ඒක සලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. ඊළඟට සලකනෝ පින්නතුනි, සමහර අය උපතින්ම මන්දබුද්ධිකයි. There are some beings we can see who are born in the human realm. Even though they are human beings, they are stupid, they are unwise. They can understand when they are listening to Dhamma. Because they are unwise, they are stupid. That is also one of the moments that we can practice the Dhamma. That is why Buddha said, that is an unfortunate moment where we can practice this message. දැන් අපි කාරණා හතක් ගැන කිව්වා. අටවෙනි කාරණාව පින්නතුනි ඉතාම වැදගත්. මොකක්ද අටවෙනි කාරණේ? සමහර කාලවල මිනිස්සු මනස් ලෝකී ඉපදෙනවා. උපතින් මහරි බුද්ධිමත්. අම්මා තාත්තා දෙන්නත් හුඟා බුද්ධිමත්. හුඟා රූප සම්පත්තිය තියෙනවා ලස්සනයි. ධනවත්. මේ ඔක්කොම ලැබිලා තියෙනවා. ඉපදිලා බලනකොට මොකද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. අබුද්ධෝත්පාද කාලය. ධර්මයක් නැති කාලය. There are some beings who are born in the world, even though they are intelligent, they are wise, and also they are rich. But they have no chance because Dhamma is not in the world. This is also one of the moment where we can practice this message. මෙන්න මේ අවස්ථා අටට කියනවා. අක්ෂණ කියලා. අභාග්‍ය සම්පන්න අවස්ථා කියලා. එතකොට අපි මේ අවස්ථා අටම ඉක්මවල දින්නේ. හා? ඔව් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් හතක් නම් අනිවාර්යෙන්ම අපි ඉක්මවල තියෙන්නේ හරි. හැබැයි අටවෙනි එක තමන් ජයග්‍රහණය කළද ඉන්නේ කියන එක තමන්ටම තීරණය කරන්න පුළුවන් මේ මණිවර වෙද්දි. එතකොට ඒකට හේතුව තමයි අපි හිතනවා අපි දැන් ධර්මය අහනවා කියලානේ. අපි හිතනවා අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නේ කියලා. අපි පොඩි කාලේ නම් දහම් පාසලුත් ගියා. අපේ අම්මා දාන දෙනව පන්සලට. අපේ ඥාතිවරයෙකුත් මහානලත් ඉන්නවා. සමහරවිට ඔබ හිතෙන්න පුළුවන් නේ අපි බෞද්ධයෝ කියලා නේ. නමුත් පින්නතුනි මේක ඉතාම ගැඹුරු කාරණයක්. අපි බුදුරජාණන් වහන්සේගේ සැබෑ සද්ධර්මයේ තේරුම් ගන්නකම් අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණාද කියලා දන්නේ නැහැ. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මෙතෙන්ට තමයි තමන්ගේ පින උරගා බලන අවස්ථාව. ඔබ පින්වත් කෙනෙක්ද කියලා බලන්නේ මෙන්න මෙතනින්. ඒ විතරක් නෙවෙයි ඔබ ඇත්තටම දක්ෂ කෙනෙක්ද කියලා බලන්නේත් මෙතනින්. ඔබ පින්කම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඇතැමිට පන්සලක කඩින පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් දරපු කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වන විට. ඒක හරි. ඇතැමිට පන්සලක් හදලා දීපු කෙනෙක් වෙන්නත් පුළුවන්. පන්සලක කුටියකට සම්පූර්ණම දායකත්වයෙන් දරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ පිනේ අඩුවක් නැහැ. වරදවා තේරුම් ගන්න එපා. හැබැයි ඒ පිනයි ධර්මයේ තියෙන දර්ශනය දෙක. There is a philosophy in Buddhism. Even though we have done a lot of meritorious deeds, it doesn't mean that we have understood Buddha's real message. The reason is the truth that Buddha explained is can be divided into two. This is very important. All Buddha's teachings can be divided into two. One of them is the conventional truth. The other thing is the ultimate truth. On the other side, we can explain Buddha's message into two ways. One of them is Sagga Magga, the path of heaven, heavenly path. The other thing is the deliverance path, Mokka Magga, the way how we liberate from suffering. I think all of them have understood the first level. It is very easy to understand. When we discuss Buddha's message, all Buddhist doctrines can be divided into two. One of them is in conventional truth or heavenly path. The other thing is deliverance path or ultimate truth. The very first level is that how we do meritorious deeds. බුදුහාමුදුරන්ගේ දහම සාකච්ඡා කරනකොට ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ස්වර්ග මාර්ගය, අනිත් එක තමයි මෝක්ෂ මාර්ගය. හැබැයි මේ දෙකටත් එන්න කලින් තවත් කොටසක් බුදුදහමේ කියනවා. අපේ කර්මය නොඇදුවහත්, කර්මයේ විශ්වාස නොකර අපට බුදුදහමෙන් යම් කිසි ප්‍රමාණයකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පැත්තක් තියෙනවා. If you want to succeed in your this life, Buddhism has explained you have to practice four things. One of them is education. There are a lot of doctrines that we can see in Buddha's message, how we succeed in education. Buddha explained to parents as a duty, when you help your children, you have to give them a good education. That is one of your duties. Sippan sikkhapenti. That is very important. If you want to succeed this life, you should go to forward in your education. Not only studying subjects, but you have to study languages. Not only verbal languages, you have to learn sign language too. You know sign language? That is also very important. And this is one of the reasons that we should develop to succeed this life. There are a lot of doctrines, teachings that we can in Buddha's message. The second one that we have to practice to succeed this life is employment. According to our education, we should go forward in our employment. We have to earn money, but we should earn money in righteous way. That is also very important. Buddha has given instructions how we earn money in righteous way. That is also very important. That is the second one. The first one is education, and second one is employment or economy. Education also can be divided into three. One of them is academic education. When you learn some subjects and languages, it includes in academic education. And also there are another thing. What is that? That is Silpi Adhyapani. Vocational education. That is also very important. The third one is Sadachara Adhyapaneya, moral education. We have to learn ethics, morals. That is also very important if you want to succeed your life. And the third one is health. We should consider, we should think about our health. Not only physical health, but we should understand the mental health. That is also very important. Buddha said, Arogya Paramalabha. Health is the highest valuable thing in our life. The fourth one is Sadacharya. Ethics. We should have a good life, moral life, ethics, sila or virtue. That is also one of the reasons, one of the things that we have to develop in our life if you want to succeed this life. We discussed four things. Can you remember those four things? The first one is education. The second one is employment. The third one, health. Fourth one, ethics or morals. These four things are very important to you if you want to succeed this life. Even though you don't believe next life or previous life, you have to succeed in these four areas to succeed this life. And this is like having a bachelor degree according to Buddhism. It is not enough. Only you have a bachelor degree. Especially if you go to a medical field, compulsory you need a master degree, MD. Without MD degree, never you can practice. And Buddha explained the master degree, how we achieve the next level. The next level is understanding of the karmic law. This is also very important. When we go to the next level, we believe that whatever we do with volition, if we do something with impure mind, we will have negative results because of polluted mind. On the other side, if we do something with pure mind, we will have the fruitful results because of pure mind. This is the first understanding in this level. With this understanding, we always try to overcome evils. Sabba papa sakarana. Because we don't like to suffer. If our mind is polluted with negative thoughts, such as anger, greed, and delusion, we have to suffer. Nobody likes to suffer. In this situation, we try to overcome negative thoughts from our mind. There are three unwholesome thoughts, defilements, which disturb our peace of mind. Do you know the negative thoughts that disturb our peace of mind? There are three major negative thoughts. They are greed, anger, and delusion. If you want to be happy, you have to overcome these negative thoughts. What they are? Greed or lustful desire, anger or ill will, and delusion. In this second level, when we practice for master degree, we have to practice good deeds. But they are, if you want to overcome greed or lustful desire, we have to practice generosity. Practicing generosity, offering something to others, is one of the techniques that we can overcome attachment or greed. That is why especially Buddhists are very generous. Always they are ready to offer something to others. Even though you are children, you also can practice generosity. When you are at this school, if you meet some poor friends, you can help them. That is also one of the ways we can practice generosity. At home, if you can offer Buddha Puja to the Buddha, that is also one of the ways we can practice generosity. If you can help your mom or dad at home, that is also one of the ways that you can practice generosity in your strength. And in this way, we try to generate positive thoughts. On the other side, one of the major reasons that we suffer is anger. Buddha said, if you want to achieve inner peace, happier life, you have to practice loving kindness. You know, a lot of psychiatrists have recommended to practice loving kindness to overcome stress. In stress management, it is a very important technique that practicing loving kindness. Anger is the major reason that we suffer. That is why in the Metta Sutta, the discourse of Karaniya Metta, Buddha has explained, he who wants to achieve inner peace has to practice loving kindness. If you don't practice loving kindness, it means you are not on the path of liberation. Until you start practicing loving kindness, you are not on the path of liberation. In this way, in the second level, especially, we try to practice three meritorious deeds. What they are? Practicing generosity, dana, practicing morality, sila, practicing meditation, bhavana. These are the three meritorious deeds that we can practice to achieve happiness. This is the second level. The foundation of this second level is the conventional truth. This is not the identity in Buddhism, because there are a lot of religious people have understood this truth in their religions. Before Buddha appeared in the world, there were a lot of people in the world, they believed the karmic law and also they practiced three meritorious deeds. It is not a special thing in Buddhism. But Buddha has explained to practice generosity, virtue and meditation. Buddha said, don't be afraid of practicing merits. Ma punya sabahai. Don't be afraid of practicing merits, because we are here, we have received these kind of facilities because we have done a lot of merits in our previous lives. We have longevity, good complexion, healthy life, all things, listening Dhamma. These all things we have received because of our good karmic energy that we have generated, that we have done in our previous lives. And also in this life, if we practice these kind of things, actually we can develop our longevity, good complexion, health, and also we can make good friends. When we practice generosity, we can make a lot of good friends. And also, if we offer Dhamma, then we can make better friends. And when we practice good deeds, actually, we can associate with good friends. That is a good benefit in our life. This is the second level. Actually, in this level, we have the knowledge of karmic law. But it is in the conventional truth. Now, we are going to understand the third level. Be mindful, be intelligent. Until this level, it is very easy to understand. Even though you are not Buddhist, you can understand this level, first level and second level. But when you go to the third level, that is the very, very important thing. This is the place where you can check your intelligence. This is the place that you can check whether you are wise. When we come to the next level, second level, actually depends on conventional truth. What is the nature of the conventional truth? The nature of conventional truth is, when we see something, the experience is outside. And also, when we see something, it was here before we saw it. after we experience, it remains outside. For example, when you parked your vehicle on the street, you think that now it is there. It is true according to conventional truth. But when you go to the third level, ultimate truth, it is completely different. We will discuss about it. Now, be mindful, be intelligent, be careful what I am saying. This is the place that you can check whether you are intelligent. Even you are at the age of 7th, you can understand this reality. Even though you are so young physically, actually your spiritual age is very high. Be sure. And when we go to the third level, what is the reality in the world? The world is like, you know, when we go to the mirror every day, morning and evening, daytime, several times, you go to the mirror. Why you go to the mirror? We go to the mirror to see our reflection. When we go to the mirror, your reflection was there? No. Before you go to the mirror, your reflection is not there. After you go away from the mirror, does your reflection remain there? No. Your reflection doesn't remain there when you go away. As soon as you go to the mirror, the reflection of yours appears there, and immediately when you go away, the reflection ceases. Be sure, our all experience in our life that we receive through our 6 senses also like that. When we see something, at that moment, our entire life is in this experience. We have no any other experience at that moment. When you see this flower, your entire life is in this flower. When you think your workplace or your school, at that moment, your entire life is in that experience. When you think your car, that is on the street, then your life is completely in that car. That experience didn't come to present from the past. That experience will not go to future from the present. Like we are going to the mirror. But our ignorance doesn't believe it, doesn't accept it. When you meet a person who has blamed you, what happens to you? When you meet a friend of yours who has blamed you, what happens to you as soon as you see that person? We may get angry. What is the reason? We still living in the past experience. We may think that still that person is blaming you. But that person has blamed you once. Because of your ignorance, you are blamed again and again. This is the delusion. This is the ignorance. If you want to overcome suffering, you have to understand this reality. This is the way, this is the path that we have to overcome suffering. Buddhism has explained all doctrines to overcome this ignorance. If we can overcome this ignorance, actually, we can overcome suffering and we can achieve the real happiness. Then, what is the real experience? What is the reality in our life? when you go to the mirror, if that reflection is very beautiful, what is the reason? The reason is you are beautiful. When you go to the mirror, if your reflection is ugly, what is the reason? The reason is you are ugly. In the same way, when you see a person, you are unhappy. It means that your mind is polluted with ignorance, delusion. The thing is that you think that the experience arises outside. Actually, there is something outside. Four elements. Earth elements, fire elements, water elements, and wind elements. There are four elements in outside. It is true, but it is not happy or unhappy. Happiness or suffering arises according to our mental condition, our karmic law, our volition. If we can change our attitude, vision, understanding, we can overcome suffering. You know, even though we know the karmic law, although we have done a lot of meritorious deeds in our life, we can't overcome this suffering. We can get some fruitful results. Now you have received a lot of fruitful results because of your good actions that you have generated in your past experience, previous lives. But you can't overcome suffering until you understand this reality. First of all, Buddha explained, if you want to overcome suffering, you should know how suffering arises. Buddha said very clearly, Janato aham bhikkhave passato asavanam khayam vadami no ajanato no apassato. I declare the path of liberation to the person who knows Dhamma, who sees Dhamma. What we should know, what we should see. We should understand the nature of ignorance. When you experience through your senses, if you think that experience is outside, this is the nature of ignorance. For example, when you see a mirage, do you know the mirage? When you see a mirage, you can see it is very clearly. That is very beautiful. You can show that to another person too. But you never run following the mirage. What is the reason? You know very well it is not water. Even though you are thirsty, even though you are very thirsty, you never run towards the mirage. But how about the deer? Deers follow the mirage. They think that there is water there. They run towards the mirage and finally they die running and running. Our understanding also like that. Sometimes we are intelligent, but sometimes we are ignorant. Near the mirror, we are intelligent. Near the mirage, we are intelligent. But when we experience something through our six senses, we are not intelligent. As soon as we experience something through our six senses, ear, nose, eye, body, these are the senses. When we experience something, we think that the experience and suffering or happiness arises outside. But there is something, there is some experience there, but happiness or suffering arise according to our mental situation. If we can understand, as soon as we experience something through our senses, that experience arises at the moment. It was not here, it is not permanent. For example, when you remember somebody, for example, if you have a friend, when you think his misbehavior, what happens to you? You may be unhappy. You are sad. You may get angry. After that, you think that person's good activities. Then what happens to your mind? Then you are happy. You are grateful. Then, is that experience is permanent? No, that experience is not permanent. Where is that experience? Is there a place where the experience is? No, there is no place in this experience where it arises. It arises in this moment. When you think some person according to your present mental condition, some experience arises in our mind. It is not permanent. If we can understand this reality, we try to focus our mind in the present moment. As soon as we understand this reality, how suffering and happiness arise, then immediately we understand the path, how we be permanent in this understanding. For that, we have to practice three disciplines in the ultimate truth. What they are? There are three disciplines that we should practice to achieve enlightenment, wisdom, or liberation. There are three disciplines that we have to practice. What they are? Virtue, sila, samadhi, concentration, and panya, wisdom. In very first level, having a bachelor degree, what you have to practice? There are four things. Education, employment, health, and morality. In the first level, there you have only first degree, bachelor degree. How about the master degree? With the understanding of karmic law, you have to practice three meritorious deeds. Dana, sila, bhavana. Buddha said, practicing merit means decorating your mind. This is the way how we decorate our mind. We do a lot of things to decorate our house and physical body, but we do only few things to decorate our mind. If you want to decorate your mind, Buddha says, we have to practice merits. More merits, more happiness. And this is only having the master degree. If you are intelligent, you don't stop in master degree. What is the your final degree? Final your educational qualification? Having a doctorate. Now over time, you know, people have not only one single doctorate. Some people are going to obtain double doctorates too. However, you should have at least one doctorate. Here, Buddha said the path. If you are intelligent, if you respect your mind, your life, you have to attain this highest level. for that would explain, finally, we have to practice only two things. What they are? Concentrating our mind in the present moment. Living in the present moment. Awareness of our mind and body. What happens to our body and mind at the moment? Don't give any chance to anybody to disturb your peace of mind. Buddha says, if you live in mindfulness, it means you are living in the field of the Buddha. Whenever you are away from mindfulness, it means you are in the field of Mara, devil. If you live in the past experience, it means you are away from mindfulness. It doesn't mean that you have to forget your past. Buddhism never says to forget past. When you think something in the past, you should be aware of, now I am reading my mind. It doesn't matter you think about your past experience, but we should be intelligent to understand, now I read my mind, not the real thing. And keeping our mind in the present moment is one of the things that we have to practice to achieve wisdom. Practicing mindfulness is the Buddhist GPA, Great Point Average. If you want to improve your GPA in Buddhism, try to train your mind in mindfulness by practicing loving kindness, breathing meditation. These are the techniques that you can improve your GPA in Buddhism. Even though you have 4 points in your GPA, actually you are not successful. What is the reason? When somebody blames you, you worry, you suffer. That is why Buddha said, even though somebody blames you, if you are in mindfulness, you don't suffer. You are not sad. Because you are completely in mindfulness. Not only living in mindfulness, but Buddha said to practice wisdom arising and ceasing of our experience. Every moment, our experience that we receive through our senses arises and ceases. It is not permanent. Every moment the experience arises, immediately it doesn't remain, and immediately it ceases. This is the reality. If we can keep our attention, mind, in this reality, day by day, we go forward in mindfulness and wisdom. Wisdom is the real property. Wisdom is the gem of beings. Buddha says, Panya Naranam Ratanam. Wisdom, understanding of impermanence, is the highest wealth, invaluable wealth in our life, like a gem, like a diamond. If you can understand this reality, this is the way how we overcome suffering. This is the way how we achieve enlightenment. This is the way how we attain wisdom. If you can understand this impermanence, it means you know that Buddha appeared in the world. Until you understand this impermanence, which depends on the dependent origination, Patisampada, you don't know that Buddha appeared in the world. If you can understand this reality, and also if you can practice this message, then you have given the value of your life. And this is the way how we get the results throughout our this very rare, valuable life. In conclusion, I explain the 8 inappropriate moments in this world. And also I explain the path of liberation, the path of happiness. In first level, what we should practice as a bachelor degree, and second level, what we should practice, and finally, we have to practice mindfulness and wisdom. Keeping our attention in the present moment, and we have to reflect on impermanence. Then, again and again, if we can develop this understanding, it means our mind is not fixed in outside. Nobody can disturb our peace of mind. This is the way how we take a refuge in our life. Atta dīpā bhikkave viharata atta sarana na anya sarana. Even though we have children, when we are sick, they can't help. When we are going to old age, aging, they can't help. When we are going to die, they can't help. Even though you are rich, even though you have a lot of children who are well educated, they can't help when you die. But if you have got a refuge throughout this message, then you don't depend on outside. You completely depend on inside. You completely trust in your mental condition. You see the reality, and also you have overcome suffering. This is the path that Buddha explained to overcome suffering and for the liberation. Okay, thank you for your good attention, paying attention. I appreciate your participation. And if you have any questions, you can ask our Venerable Bhantis. We'll answer to your questions. Thank you. අපි මුලදීම සාකච්ඡා කරේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි අවස්ථා 8ක් ගැන. නිරේ ඉපදිලි ඉන්නවා නම්, പ്രേත ලෝකේ ඉපදිලි ඉන්නවා, ඒ වගේ සතු සිව්පාවල ඉපදිලි ඉන්නවා නම්, ඒ වගේම දීර්ඝායුෂ්ක දෙවිවරු වෙල ඉපදිලි ඉන්නවා නම්, ඒ වගේම ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදිලි ඉන්නවා නම්, මිත්‍යා දෘෂ්ටික ප්‍රදේශවල ඉපදිලි ඉන්නවා නම්, ඒ වගේම උපතින්ම මන්දබුද්ධික නම් ඒ වගේම බුදුවරයෙක් නැත්නම් ධර්මයක් අහන්න නොලැබෙනවා නම් මෙන්න මේව සලකන්නේ අක්ෂණ විදියට අභාග්‍ය සම්පන්න අවස්ථා විදියට. වෙන දින අපි මේ අවස්ථා 8 මේ කෝල ඉන්නේ. අපි ඊටාම භාග්‍ය සම්පන්න අය. ඒකට කියන්නේ ෂණ සම්පත්තිය කියලා. Very rare auspicious moment. වෙන දින මේ අවස්ථාව ඔබ හරියට තේරුම් ගත්තොත් ඔබ ජීවිතේ හැමදාම උපන් දින වගේ සමරනවා. හැමදාම ජනවාරි පළවෙනිද වගේ කියලා හිතන්නේ. හැමදාම වෙසක් දවසක් කියලා හිතන්නේ. ඔබේ ගෙදර හැම තැනම වෙසක් කූඩු පත්තු කළා. ඔබ හැමදාම භාවනා කළා. ඔබ ඉගෙන ගන්න ගමන්, රැකිරක්ෂා කරන ගමන්, ගෙදර වැඩ කරන ගමන් ඔබ කොච්චර වටිනා ජීවිතයක්ද ලැබුවේ කියලා තේරුම් ගත්තොත් ඔබ හැමදාම මහා සතුටකින් අවදි වෙන්නේ. ඔබේ හිත දිනු කරගන්න හැමදාම අවස්ථාව තියෙනවා. ඒකට පැහැදිලි දර්ශනයක් අපට ලැබිලා තියෙනවා. ලෝකේ පිනතුනේ රටක රජ කෙනෙක් වුණත් ධර්මය නොඇසුවොතින් මේ දර්ශනය ඒ කාටවත් තේරුම් ගන්න බෑ. ලෝකේ හැම දිනෙකම හිතන් ඉන්නේ රූපයක් දකිනකොට රූපයකින් සතුටක් එනවා නම් ඒ සතුට තියෙන පිටස්තරය කියලා හිතන් ඉන්නේ. ඒ නිසා අර මිරිඟුව පස්සේ දුවන මුව වගේ හැම දිනෙකම සතුට හොයාගෙන බාහිරට යන්නේ. අපි යන්නේ අභ්‍යන්තරයට යන්නේ. අපි යුතුයකම් කරන්න ඇත යන්න පුළුවන්. අපේ ඥාතීන් බලන දුරට වලට යන්න පුළුවන්. ඒකට කමන්නේ. හැබැයි පින්නතුනි සතුට ලබන්න කියලා නම් ඈත ගියට වැඩක් නැහැ. විනෝදයක් ගත කරන්න සතුටක් ලබන්න කියලා ඈත ගියොත් මොකද වෙන්නේ? දවස් දෙකක් ගියොත් ආයි ඇවිල්ලා දවස් දෙකක් වියක ගන්න ඕන මෙහෙනේ. වෙහෙස ගෙවන්නේ. සල්ලි තියදන් කරන් ගෑසුත් පුච්චගෙන දුර ගිහිල්ලා සතුට ලබන්නේ කියලා ගිහිල්ලා ආයි මෙහෙවිලා නිදාගන්න සතුටේ ලැබුකේකේ මේ පාඩුවට. පින තුනි සැබෑ සතුට තියෙන්නේ මානසික සතුට මත. මානසික සතුට තීරණය වන්නේ තමන්ගේ සිතේ පිරිසිදු භාවය මත. ලෝභ ද්වේෂ දෙක ටික තැනකට අඩු කරන්න පුළුවන්. මේක එච්චරම අමාරුවක් නෑ. නමුත් අමාරු දේ තමයි මෝහය, අවිද්‍යාව අඩු කරගන්න එක. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට අපි හිතන්නේ මේක බාහිරයි තියෙන කියලා. පිටස්තරයි තියෙන කියලා. නමුත් පිටස්තර දෙයක් නැත්තේ නෑ තියෙනවා. ඒක තියෙන්නේ අද මේ පැත්තේ තියෙන තමන්ගේ කර්මයෙන් ලබා දීපු මේ ඉන්ද්‍රිය වලට අනුව, සෙන්සස් වලට අනුව. දැන් උදාහරණයක් ගත්තොත් මේ බිත්තිය තියෙනනේ මෙතන. ඔබට පේන්නේ මෙතන බිත්තිය තියෙ කියලා නේ. හැබැයි සමහර සත්‍යයන් ඉන්නවා මේ බිත්තිය පේන්නේ නැහැ. යට මේ බිත්තිය හැට යන්න පුළුවන්. අපේ කර්ම චක්‍රයෙන් අපට ලබා දීපු හැට තමයි මේක බිත්තියක් වෙන්නේ. මේක ඇත්තටම බිත්තියක් නම් හැම දිනාටම මේක බිත්තියක් වෙන්න ඕන. එහෙම නැහැ. ඒක නිෂ්පාදනය වෙලා තියෙන්නේ අපේ මේ පැත්තේ ආයතන වලට අනුව. මෙන්න මේක තීරුම් ගත්තොත් මේ බාහිර පේන දේ යථාර්ථය කියලා මේ දේ තුල හිත බැස ගන්න ගතිය නැති වෙනවා. ඒකෙන් කියන්නේ මේ නොබල ඇස් දෙක පියාගෙන ඉන්නවා කියලා. ඒකෙන් කියන්නේ මේ පින්තූරේ ලස්සනයි මේකේ ලස්සන විදිහින් නැහැ කියලා නෙවෙයි කියන්නේ. වරදවා තීරුම් ගන්න එපා. හරියට හිත පිරිසිදු වෙච්ච කෙනා තමයි ලස්සනට මේ චිත්‍රය දකින්නේ. දැන් බලන්න රහතන් වහන්සේලා ලස්සනට හිටපු වනාන්තර වර්ණා කරලා තියෙනවා. දිය ඇලි, ගංගා, ගස් වර්ග, මල් වර්ණා කරලා තියෙන රහතන් වහන්සේලා. අපට වඩා හොඳට වර්ණා කරලා තියෙන රහතන් වහන්සේලා. ගාථා තියෙනවා තේර තේරි ගාථා කියලා. අපි දැන් කියන ගීත වලට වඩා ලස්සනයි ඒවා. රහතන් වහන්සේලා කියපුවා. පිනතුනි ස්වභාව సౌందර්යය ඇත්තටම විඳින්නේ මේ යථාර්ථය දන්න කෙනා. උදාහරණයක් බලන්න, ඔබේ ගෙදර වත්තේ තියෙන මල් ගස් ටික ඔබ ඇත්තටම බලලා තියෙනවද? ඔබ දවසට කීවතාවක් බලනවද? කොච්චර වීදම් කරනවද වත්තටනේ? වත්තේ දවසට වස් හැරයක් පයෙන් ඇවිදලා එනවද ඔබ? ඇතැම්ල සබදු දෙකක් දාහ යන සෙරබු දෙකක් දාහ යන්නේ. ඒ පස් පෑගෙන තනකොළ පෑගෙන එක ඇවිදලා ඒ මල් ගහක ලස්සන දැකලා මලක සුවඳ විඳලා අපි කීවතාවක් තියනවද? අපි යන වාහනේ තියෙන ලස්සන අපි දැකලා තියනවද? අපි පාරේ යනකොට පාරේ දෙපැත්තේ ලස්සන මල් ගස් තියෙනෝනි. ලෑන්ඩ්ස්කේපින් කරලා තියෙනෝනි. කාටද මේ ලස්සන කරලා මේ දක්වලා තියෙන්නේ? සිටි එකේ විඳන් කරලා තියෙන කාටද මේ? අපට නේනේ. අපි බලනවද ඒවා? අපිට බලන්න තරම්වත් මානසික විවේකයක් නැහැ වනේ. පින්නතුනේ අපේ මනස පිරිසිදු වෙන්න තමන් ඉන්න ගෙදර ලස්සන පේනවා, වත්තේ ලස්සන පේනවා, තමන් යන පාරේ ලස්සන පේන විතරක් නෙවෙයි, තමන් යන වාහනේ ලස්සනත් පේනවා. අපේ වාහනේ ලස්සනවත් අපි දැකලාද තියෙන්නේ? ඒක දකින්න තරම්වත් අපේ මනසට විවේකයක් නැහැ. අදේකයි ඒකට හේතුව තමයි අපි නිතරම දෙපැත්තේ අතීත අනාගත දෙකට දෝලණය වෙමින් තමයි අපේ හිත අද තියෙන්නේ. අන්න ඒ දෙපැත්තට දුවන හිත එක තැනකට ගෙනල්ලා මනසේ විවේකී ඇති කළා, මනසේ තැම්පත් බව ඇති කළා, වඩාත්ම ඉහළ තැනකට මානසික සතුට තියන්නයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. හැබැයි එහෙම කරද්දී සමහර අය බය වෙනවා, ගෙදර වැඩ එක කරගන්න බැරි වෙයි, දරුවන්ගේ අධ්‍යාපනය කරන්න බැරි වෙයි කියලා සමහර අය බය වෙනවා. ඒවට පාඩු වෙයි කියලානේ. පින්නතුනේ දැනටත් වඩා ඉතාම සාර්ථකව මේ වැඩ ටික කරන්න පුළුවන්. Taman ධර්මයේ ඉන්නකොට දරුවන්ටත් හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දරුවන්ගේ අපල කාලා තියෙනවා නම් ඒ ඔක්කොම නැති වෙලා යනවා. දරුවන්ට හොඳ හිතමිතුරාදීන් උදව් කරන අය, ගුරුවරු, වැඩිහිටියන් මුණ ගැහෙනවා. Tamanට නිරෝගී භාවය ලැබෙනවා. Tamanට හොඳ රැකියාව ලැබෙනවා. ඉහිරිල රැකියාව හැමදාම එකම රැකියාව ඉන්නේ නැහැ. ඉහළ වැටුප් ලැබෙන රැකියාව තමන්ට ලැබෙනවා. තමන්ගේ අධ්‍යාපන සුසුකම් දිනු කරගන්න තමන්ට අවස්ථාව ලැබෙනවා. මේ පින්කමලානිසංස විදියට දික්ත ධම්ම වේදනීය වශයෙන්ම පිනතුනි. මේ ජීවිතය තුලදීම තමන් කරන මේ පින්කමලානිසංස තමන්ට ලැබෙනවා. ඒක ලොකු ආශිර්වාදයක් ජීවිතේට. ඒ නිසා හිතන්න එපා ධර්මයේ හැසිරෙන්න ගියා කියලා තමන්ගේ වැඩ කටයුතු ටික පාඩු වෙයි, අධ්‍යාපනයේ අසමත් වෙයි එහෙම කියලා. සමහර හාමුදුරු අපි දැකලා තියෙන පින්තුණි වැඩිපුරම උපාධිගත්තු අය ඉන්න, උපාධි එකක් දෙකක් නෙමෙයි, උපාධි 7 8 උපාධි 10 ගත්තු සමහර අය ඉන්නවා. ඔබ දන්නවද වැඩිපුරම වඩපු භාවනා මොකද්ද කියලා? මරණානුසුති භාවනාව. මරණානුසති භාවනා වැඩිපුරම ජීවිතයේ වඩල උපාදි 8 10 ගත්තුවා ඉන්නවා. දැන් මරණානුසති අපි හිතන්නේ බොහොම අසුභ භාවනාවක් කියලා නෙනේ. මැරෙනවා කියලා සීගරෝතින් ගෙන ගන්න එකලුත් නැහැ. රැකියාවට යන්නේ එකලුත් නැහැ. මූණ හොදන්නේ එකලුත් නැහැ කියලා නේ අපි හිතන් ඉන්නේ නේ. පින්නතුනි මේ අප්‍රමාදී භාව ඇති වෙච්ච කෙනා ජීවිතේ ඉක්මනටම වැඩ කරනවා. ජීවිතයෙන් වාක් ප්‍රයෝජන ගන්නවා. පොඩ්ඩක්වත් ජීවිතය අපතියන්න දෙන්නේ නැහැ. එයා ජීවිතේ දුර්වල වෙන්න කලින් මේ ලබාගත්තු ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාව අහිමි වෙන කලින් එයා ජීවිතයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ටික ගන්නවා. එයා ශරීරයේ දුර්වල වෙනවට වඩා වේගෙන් එයාගේ මනස දියුණු වෙනවා. ඒක තමයි ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ලොකුම වාසිය. ඉතින් ඒ වාසියේ බෙනිෆිට් එක අපි ලබා ගන්න ඕනනේ. අපි හුඟක් වාසනාවන්තයි. ඉතින් අපි මේ ධමයක් ලැබුවේ ඒ වාසනාවෙන්. ඉතින් අපේ දරුවන්ට ආදරේ නම් දරුවන්ටත් අපි මේ ධර්මයේ උපරිම දෙන්න ඕන. දරුවෝ අකමැති නම් සල්ලි කීයක් හරි දීලා හරි බණහන සලස්සන්න ඕන. හොඳ පොතක් හම්බුනොත් ඒ පොත කියවුවොත් ඩොලර් 50ක් හරි කමන්නෑ දීලා හරි කියවන්න කියන්න. මුල් කාලයේව කියවෑ සල්ලි අරගෙන පස්සේ සල්ලිත් එක්කම ඔබට දෙයි. අවබෝධ ලැබුණට පස්සේ එනිසා දරුවන්ට ආදරේ නම් පින්නතුනි කරන්නේ ප්‍රධානම දේ තමයි ධර්මයේ දෙන්න. දැන් මේ ශාසනයේ හිටිය ප්‍රඥාවන්තම කෙනා කවුද? බුදුහන්දරගේ ශ්‍රාවකයන්ගෙන්. ප්‍රඥාවන්තම කෙනා තමයි සැරියුත් හාමුදුරුවෝ. සැරියුත් හාමුදුරන්ට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නද? තව 6 දෙනෙක් හිටිය ඔක්කොම 7 දෙනයි. ඒ ඔක්කොම අයට මඟ පෙන්නලා ඒ 7 දෙනාම මහණුණා. 7 දෙනාම පැවිදි වුණා. පින්නතුනි අපි හැම දිනටම මහානන කියන්නේ එහෙම බෑ කරන්න. නමුත් අපි කාටද ධර්මයේ හැසිරෙන්න පුළුවන්? ඒ නිසා අපේ හිතවත්ම යහළු මිත්‍රාදීන් ඉන්නවා නම් යම් කෙනෙක් මිය ගියාම අපට හුඟක්ම දුක එනවා නම් අපි මොකද කරන්න ඕන? ඒ කෙනා මැරෙන්න කලින් ඉක්මනට මෙයාට ධර්මයේ හැසිරෙන්න උදව් කරන්න. ඇයි ඒ? යා මැරුණා පස්සේ යන්නේ මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට යන්නේ එතකොට. අපි කෙනෙක් මැරුණාම දුක් වෙන්න ඕන කොමකටද? අපි කෙනෙක් මැරුණාම දුක් වෙන්න ඕන එයා මනුස්ස ලෝකෙ හිටිය තැනට වඩා පල්ලෙහාට යනවා නම් තමයි දුක් වෙන්න ඕන. ඒ නිසා එයා හිටිය තැනට වඩා ඉහළ තැනක නම් දැන් මැරිලා ඉපදිලා ඉන්නේ. අපි ඇත්තටම දුක් වෙන එක සාධාරණද? අපි දුක් වෙන එක ගැලපෙන්නේ නැහැ කියන දින අපි සතුටු වෙන ඕනේ දාට. අන්න ඒ සතුටු වෙන්න පුළුවන් විදියට අපිත් එක්ක එකට හැසිරෙන අයට ධර්මයෙන් උදව් කරන්න. ඒක තමයි අපි කරන ලොකුම යහපත අපේ යහළු මිත්‍රාදීන්ට දරුවන්ට. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. ඉත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තෝ සම්ම සම්පන්ති සෙන්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්ව සම්පන්ති සෙන්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්ව සම්පන්ති සෙන්දියා අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාසේ සමිඤ්ඤතු.